ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා සඳහන් කළ විදිහට අද දින මේ අය හැම දෙනෙක් මේ කරාසි වෙලා ඉතාම වටිනා පින්කමක් සිදු කරපු අවස්ථාව. ඉතින් ඔබ හැම දෙනෙක්ම සතුටට පත්වන ඔබේම දෑතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්වුවා. ආරේ මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරගෙන සංඝ සතු දානමය පින්කම සිදු කරගන්න ලැබුණා කියලා. ඔබ හැම දෙනාගේම දෑතින් ඔබට ආශිර්වාද පිණිස ඔබේම දයාබර අමරට තාත්‍රට ආශිර්වාද වෙන්න, ඒ වගේම පුණ්‍යානුමෝදනා වෙන්න පුළුවන් පින්කමකුයි මේ සිදු කළේ කියලා සතුටට පත්වන්න. ඉතින් අද විශේෂයෙන්ම මේ පින්කම සිදු කරන්නේ මල්කී මොණසිංහ නෝනා මහත්මියට ආශිර්වාද කරන්නට, එතුමියගේ උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරන්නට. ඉතින් අපේ හාමුදුරන් වහන්සේලා සඳහන් කර විදියට මේ පින්තුන් හැම දෙනෙක්ම බොහොම පින්වන්ත වාසනාවන්ත අය. උපතේ පටන් බලනකොට ඒ වාසනාවන්ත භාවය ඊටම පැහැදිලිව පේනවා. ආදරණීය අම්මලා තාත්තලා ලබලා, ඒ වගේම අංග සම්පූර්ණ ජීවිතයක් ලබලා, හොඳ අධ්‍යාපනයක් ලබලා, ඒ වගේම සම්බුද්ධ ශාසනයක් ලබලා, දූ දරුවන් ලබලා, ජීවිතයේහි ඉතාම නිසි වයස ගත කළා ඉන්න පින්නතුන්. අපි දන්නවා බොහෝ විට සමාජයේ මේ වගේ මට්ටමට කෙනෙක් එද්දී ජීවිතයේ විශාල විදිහේ හානි සිදු වෙච්චා ඉන්නවා. එක්ක තමන්ගේ ළඟම ඥාතිවරයෙකුට ලොකුම හානියක් වෙලා තියෙනවා, ඇතැමිට දූ දරුවන්ට මොන හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකක් හරි දෙයකින් ජීවිතේ ලොකු ගැටලුවක් වෙච්ච අය තමයි සමාජය අපට දකින්න ලැබෙන්නේ. එහෙත් මේ පින්නතුන් හැම දෙනාගේම ජීවිතවල තියෙන ලක්ෂණය තමයි, ඔබ හැම දෙනෙක්ම ජීවිතේ හුඟා ජයග්‍රහණ පසු කරලා ඉන්නේ. ඒවා එකතකින් ඔබ ලැබපු අධ්‍යාපනය, ඔබේ වෙහෙස මහන්සිය, ඒ දේවල් වල ප්‍රතිඵල විතරක් නෙවෙයි ඇත්තෙන්ම, ඒ පිටපස්සේ ලොකු ශක්තියක් තියෙනවා. ඒ තමයි ඔබම සසර ජීවිතවල කරපු දානාදී පින්දහම් සහ මේ ජීවිත කාලෙත් කරපු දානාදී පින්කම්වල ආනිසංස විදියට තමයි මේ හැම දෙයක්ම ඔබට ලැබුණේ. විශේෂයෙන්ම මේ පින්නතුන් සාමාන්‍ය අය වගේ දානාදී පින්දහම් කරන විතරක් නෙවෙයි, සම්බුද්ධ ශාසනය දියුණුව සඳහා, විශේෂයෙන්ම විහෙර විහාරස්ථානවල දියුණුව සඳහා ඍජුවම ලොකු කැපවීමක් කරන අය. ඔබේ කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන්, ඔබේ උගත්කමින් මේ හැමදෙයින්ම මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට සුවිශාල මෙහෙවරක් කරන අය. ඒක පින්නතුනේ සාමාන්‍ය පින්කමක් විතරක් නෙවෙයි, ඒක ඉතාම ශක්තිමත් කුසලයක් වෙනවා තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන්නට. ඒකට හේතුව තමයි මේ විහාරස්ථාන ඇසුරු කරගෙන බොහෝ අය තව පින්කම් සිදු කරන නිසා. ඒ හැම දෙනෙක්ම කරන පින්කම් වල ආනිසංසයත් ඔබට පුණ්‍යානුමෝදනා පිණිස පවතිනවා, ඔබ කරන මේ කැපවීමට ආනිසංස විදියට. ඉතින් මේ පින්තුන් මේ වගේ විහාර විහාරස්ථාන වලට මහන්සි වෙනකොට, උදව්පකාර කරනකොට පින්නතුන්ගේ මේ කරන කැපවීමේ ප්‍රතිඵල තමයි මෙවැනි ස්ථානවලින් වැඩි පිරිසක් ප්‍රයෝජන ගන්නට ඕන. එහෙම ප්‍රයෝජන ගත්තොත් තමයි ඒකේ ආනිසංස වැඩි වෙන්නේ. අනිත් පැත්තෙන් ඔබ මේ උපස්ථාන කරන ස්වාමින් වහන්සේලාත් අධ්‍යාපනිකතෙන්, ආධ්‍යාත්මිකතෙන්, ධර්මදේශනාතෙන් මේ හැමදේම දිනු වෙනට ඕන. මේ දෙකම එකට ගියොත් තමයි වඩාත්ම අපි මේ කරන කාර්යය සාර්ථක වෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ ස්වාමීන් වහන්සේලා කොහොම වෙහෙස මාංශිලිගෙන කියා ගන්නෝ දිවාරෑ ඒ සඳහා කැප වෙනවා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේලා ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන්න මහන්සි වෙනවා, පොත්පත් බලනවා, මේ පින්තුන්ට හොඳම ධර්ම දේශනා දේශනා කරන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ ස්වාමීන් වහන්සේලා මේ පන්සලේ බණ විතරක් නෙවෙයි වෙනත් පන්සල්වලත් ගිහිලා බණ කියනවා. ඉතින් ඒකෙන් හුදෙක් ඒ ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි ගෞරව වෙන්නේ. අපි නිතරම කියන්නේ වෙන පන්සලක ගිහිලා බණක් කිව්වත් අපි මෙහෙම බණ හොඳට කියන්නේ, හොඳට බණ වලට සූදානම් ඇවිල්ලා මේ කැප වෙන්නේ, අපේ දායක පින්වතුන් අපි ගැන හොඳට සොයා බලනවා, ඒ කරන කැපවීම නිසා අපිට මෙහෙම සේවයක් කරන්න ලැබෙන්නේ කියලා අපි නිතරම අපේ දායක පින්වතුන් ගැන වෙනත් පන්සලකට ගියත්, වෙනත් රටකට ගියත් අපි නිතරම සඳහන් කරනවා. ඉතින් විහාරස්ථානයක සාර්ථකත්වය කියන්නේ පින්වතුනි, ඒ විහාරස්ථානයේ කටයුතු කරන විතරක් නෙවෙයි, ඒ ස්වාමින් වහන්සේලා තවත් පිට රටවල ගිහිල්ලා, වෙනත් විහාරස්ථානවල ගිහිල්ලා ඒ ධර්ම වෙනුවෙන් ලොකු කැපවීමක් කරොත් තමයි ඒ විහාරස්ථානේ වටිනාකම වැඩි වෙන්නේ. ඉතින් ඒ අතින් ඔබට සතුට වෙන්න පුළුවන් මේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා කරන විවිධාකාරයේ සේවාවන්. අනිත් අතින් මේ පන්සල තවත් බොහෝ පන්සලකට ලොකු ආදර්ශයක් වෙච්ච විහාරස්ථානයක්. මේ පන්සල දිහා බලලා තමයි අනිත් බොහෝ හාමුදුරුවෝ යම් යම් දේවල් කරන්නේ. ඉතින් ඒකත් අපට ලොකු ගෞරවයක්, ඒක අපට සතුටක්. එහි වෙනත් ඔබට නිරතුරුව ලැබෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා හැටියට අපට ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් දේ තමයි ධර්මය පරිශීලනය කළා. ඒ හොඳම ධර්ම කාරණා අපේ ජීවිතයට පුරුදු පුහුණු කරන ගමන් ඔබටත් එහි උපරිම ටික සාරය දෙන්නටයි අපි නිතරම උත්සාහ කරන්නේ. ඒකට හේතුව තමයි අපි කැමති අපේ දෙමව්පිය වගේම ඔබත් මේ ජීවිතය සතුටෙන් ගත කරන්න, ඒ වගේම දුකෙන් නිදහස් වෙන්න, ඒ වගේම මේ ජීවිතයෙන් පස්සේ තවත් හොඳ ජීවිත ලබන්න, ඉක්මනින් සසර ජීවිත නිමාවටපත් කරන්න, ඔබට ආශිර්වාද වෙන්න, ඔබේ කුසලයේ දිනු වෙන්නටයි ස්වාමීන් වහන්සේලා නිරතුරුවම ක්‍රියාත්මක වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට ටිකෙන් ටික ගැඹුරට යන්න දේශනා කරපු ධහම. ධර්මය කියන්නේ හරියට සාගරය වගේ, මහමුහුද වගේ. මහමුහුද වෙරළේ පටන් ක්‍රමෙන් ගැඹුරට යන එක. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් අපි අහන්න අහන අපි ටිකෙන් ටික ගැඹුරට යන්නට ඕන. ඒ ධර්ම මාර්ගයේ ආරම්භය අපි පටන් ගන්නේ දානමය පින්කම් සිදු කරමින්. බණහනකොට අපි තේරුම් ගන්නවා දන් දීමෙන් ආනිසංස ලැබෙනවා. ඒ නිසා දුගී මගේ අසරණයට, පූජනීය උතුමන්ට, ස්වාමින් වහන්සේලාට අපි දානය පූජා කරනවා. ඒ දානය දෙන අවස්ථාවේදී අපේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. අපි මහන්සියෙන් හරියම් කරපු දේ වෙන කෙනෙක් වෙනුවෙන් කැප කරනකොට ඒක තමයි ලොකු සතුටක්. අනේ මම මේ මහන්සියල ගත්ත දෙයින් තවසරණයට පිහිට වෙනව නේද? දැන් පසුගිය කාලේ හෝම්ලස් අය වෙනුවෙන් ඒ ආහාර පාන එකතු කරනකොට ඉතින් ඒ අය ගැන හිතනකොට අපිට කොච්චර හිතේ සතුටක්ද? ඒ අසරණය වෙනුවෙන් අපිට දෙයක් කරන්න පුළුවන් කියලා ලැබෙනකොට, ඒ වගේම පූජනීය උතුමන්ට අපි යමක් පූජා කරනකොට, ස්වාමීන් වහන්සේ කෙනෙකුට යමක් පූජා කරනකොට, ඒ ස්වාමීන් වහන්සේ පරිශීලනය කළා, බණ භාවනා ඉගෙන ගන්නවා, ධර්මය පුහුණු කරනවා, තව බොහෝ දෙනෙකුට ධර්මය දේශනා කරනවා කියලා හිතනකොට ඊටත් වඩා තමයි ජීවිතයේ සතුටක් ලැබෙනවා. මෙන්න මේ විදිහට දානමය පින්කම් අපි සිදු කරගෙන ගිහිල්ලා ඉදිරියට යනකොට අපි ටිකෙන් ටික සිල්වත් භාවයක් දිනු කරනවා. අපේ කායික වාචික සංවරය අපි ටිකෙන් ටික දිනු කරගන්නවා. ඒකිනුත් තවත් ඉදිරියට ගිහිල්ලා අපි නිතරම බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය අපි නිතර සිහි කරනවා. මේකිනුත් අපේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. නිතිපතා නිවසේ බුද්ධ පූජාදිය පවත්වනකොට, බණහනකොට, ඔබ ඇසුරු කරන ස්වාමින් වහන්සේලා, ඒ සරියුත් මොගලන් ආදී ස්වාමින් වහන්සේලා ගැන හිතනකොට හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඒත් එක්ක අපි ඉදිරියට ගිහිල්ලා තවත් සමත භාවනා කමටහනක්, කිසියම් භාවනාවක් අපි නිතර හුරු කරනවා. ආම වශයෙන් වාඩි වෙලා ඉන්නකොට අපේ වර්තමානයට හිත තියාගෙන, නාසය ආශ්‍රිතව හිත තියාගෙන, හුස්ම ගැනීම හා පිටකිරීම ගැන සිහි කිරීම දෙය හරි අපි කරන්නට ඕන. අපේ හිතේ ලක්ෂණය තමයි නිතර අරමුණෙන් අරමුණට යනවා. අනේ විසිරලා යන හිත අපට සුළු මොහොතක් හරි එක අරමුණක තියන්න පුළුවන් නම් මෙන්න මේක තමයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ සඳහා හොඳම භාවනා කමටහනක් තමයි ආනාපානසති භාවනාව. ඔබට පහසු ඉරියව්වක ඉඳගෙන විවේක ස්ථානයක ගෙදර තමන්ට පුළුවන් ටිකෙන් ටික මේක පුහුණු කරන්න. එක එක අරමුණෙන් අරමුණට යන හිතේ අරමුණකට ගන්න ටික, හුස්ම ගැනීම පිටකිරීම ගැන අඩුම ගන්න 10-15ක් හරි හිතේ අරමුණක තියාගන්න. එහෙම කාලයක් යනකොට අපි එතනින් නොනවති මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ආදී කමටහනක් එක අරමුණක තියාගන්න උත්සාහ කරනවා. මේකෙන් අපට අර අපේ හිතේ සතුට තැන්පත් බව එන්නම වැඩි වෙනවා. මෙන්න මේ විදිහට අපේ ජීවිත සකසා ගන්නකොට අපේ ජීවිතේ වෙනසක් වෙනවා. වෙනතට වඩා අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. වෙනත අපි නිතරම සතුට බලාපොරොත්තුනේ බාහිර පුද්ගලයන් එක කතා බහ කරලා, බාහිර අය ඇසුරු කරලා, බාහිර බඩමුට්ටු ද්‍රව්‍ය ආදී එකතු කරලා, මේ දේවල් වලින් තමයි අපි වැඩිපුර සතුටුනේ. ඒ විතරක් මේ සමට අපි දන් දීලා සතුටුණානේ. හැබැයි වෙනතට මේ සමතය දිනු වෙනකොට ඒ අපි දීපු දාණයටත් වඩා සතුට වෙන්නේ මෙන්න මේ භාවනාවෙන් එක අරමුණක බොහෝ වේලාවක් සිත තබා ගැනීමෙන් ලබන සතුට ඊටත් වඩා ඉහළට යනවා. ඒ විතරක් නෙමෙයි තමන්ට දිනකට වැඩිපුර වාරයක් තමන්ට මතක් වෙන්නේ බුදුහාමුදුරෝ, ධර්මයේ සංග්‍රහණය, ඒ වගේම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව. මෙන්න මේ වගේ කමටහනක් තමයි තමන්ට දවසට වැඩිපුර මතක් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, මෙතෙන්දී තව සුවිශේෂ ලක්ෂණයක් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. අපි ජීවිතේ කොයි මොහොතක ලෙඩ වෙලා එක්තැන් වෙද දන්නේ නැහැ. කොයි මොහොතේ අපේ ළඟම ඥාතියෙක් වියෝ වෙද දන්නේත් නැහැ. කොයි මොහොතේ අපි මරණයට පත් වෙද දන්නේත් නැහැ. මෙන්න මේ ගැන අපි නිතරම සැලකිල්ලෙන් ඉන්නේ. අපි කලින්ම හිතලා තියෙන මේක. කලින්ම හිතපු නිසාම අපි මෙවැනි අනතුරක් වුණාට පස්සේ කලබල වෙන්නේ නැහැ. අනේ මම තුන් හිතකින්වත් මෙහෙම දෙයක් හිතුවේ නැහැ වෙයි කියලා නම් කියන්නේ නැහැ කවදාවත්. ඇයි ඒ තමන් කලින්ම දන්නව මේ වගේ අනතුරක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. කොයිතරම් ඉහළ කුසලයක් තමන් කරලා තිබුණත් ඇතැමිට පාරමාරු වෙද්දී අපේ කර්මය එතෙන්දී ඉවර වෙච්ච අවස්ථාවක් නම් ඇතැමිට වාහනයක් ඇවිල්ලා පිට යන තියෙන වාහනයක් වුණත් හැප්පෙන්න පුළුවන්. අපි හිතන්නේ මේ මිනිස්සු ඇවිල්ලා හැප්පුවා කියලා. නමුත් ඒ වෙලාවට අපේ ඇතැමිට ආයුක්කේ විදියට, කම්මක්කේ විදියට කර්ම ඉවර වෙන තිබිච්ච ස්ථානේ මොකක් හරි හේතුවක් වෙනවා ඇතෙන්ට. වාහනයක් හැප්පෙන්න ඕනේ, නිකන් වාඩි වෙලා හිටියත් හાર્ට් ඇටැක් ඇවිල්ලා හරි මැරෙනවා. මේක තමයි ස්වභාවය. අපි හැමදාම ජීවත් වෙන්නේ. අපි මේ කරන කුසල කර්ම වලින් යම් තාක් ප්‍රමාණයක් වළක්වන්න පුළුවන්. නමුත් සදාකල්හිම අපට ඒ වළක්වන්න බෑ. එතකොට මෙන්න මේක තේරුම් අරගෙන මේ තැනැත්තාගේ ලක්ෂණය මොකද්ද? එයා මේ අනතුරක් ආපු අවස්ථාවේදී කලබල වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, එයාට නිතරම රැකවරණයක් තියෙනවා. ඇයි ඒ? එයා දන්නවා මෙතන වීසා එක අවසන් වුණත්, මෙතන කාලේ අවසන් වුණත් තමන් ඊළඟ යන තැනට තමන් වැඩ කොටස සකසාගෙන ඉන්නේ. එයාට ලොකු දුකක් නෑයි. එයා මේ පරිහරණය කරන පරණ ශරීරය අයින් කරනකොටම ඊට වඩා හොඳ අලුත් ශරීරයක් දැන් හම්බ වෙනවා එයාට. එතකොට මේක දාලා යන තියෙන බය අඩු වෙනවා. ඇයි ඒ? තමන්ම කරපු කුසල කර්ම නිසා ලොකු විශ්වසනීයත්වයක් තියෙනවා. කොයි අනතුරකින් මිය ගියත්, ලෙඩක් හැදුනත්, වාහන අනතුරකට පත් වුණත් විතරක් නෙවෙයි, ඇතැම්මිට අපේ අමනාප කෙනෙක්ගේ ප්‍රහාරයකින් අපි මරණයට පත් වුණත් ඒ වගේ දෙයකින්වත් අපි කලකිරෙන්නේ නැහැ. ඇයි ඒ? අපි දන්නවා මෙතන මේ ටික නිමාට පත් වෙනකොටම මීට වඩා හොඳ තැනකට තමන් ඔක්කොම සූසුකන් ටික සකස් කරගෙන ඉන්නේ කියලා. පින්නතුනි, මේක තමයි බොඩිස් ඉන්ෂුරන්ස් එක. මේක තමයි බුදුදහමෙන් අපට ලැබෙන රක්ෂණය. මේක පින්නතුනි ලයිෆ් ඉන්ෂුරන්ස් එක වගේ නෙවෙයි, හෙල්ත් ඉන්ෂුරන්ස් එක වගේ නෙවෙයි. ඊට වඩා වටින දෙයක් මේක. මේක ඇති වෙන්නේම අපි කරන ක්‍රියාවන් වලින්, අපේම හිත දිනු කර ගැනීමෙන් අපි ඇතිවන දේ. අන්න එතෙන්දී අන්තිම මොහොතේ කාලය දික් කරගන්න හුඟක් මහන්සි වෙන්නේ අපි. අපි දන්නවා මෙතන දැන් ඉවරයි, ඊළඟ තැනට අපි හිතාදාගෙන තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, Tamanṭa ඕන මේ ජීවිත කාලයෙන් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඊටාම පැහැදිලිව සූත්‍රවල දේශනා කළා තියෙනවා. සංඛාර උප්පත්ති වෙන සූත්‍රවල මේ පින්කම් කරනකොට අපි හිතලා තියන්නට ඕන අපි ඊළඟ ආත්මව යන ස්ථානය. ඔබ කැමති දිව්‍ය ලෝකයට යන්නද, නැත්නම් නැවත මනුෂ්‍ය ලෝකයට එන්නද? මේ වගේ ඔබේ කැමැත්තක් තියෙන්න ඕන. අන්නේ කැමැත්තට සාපේක්ෂව ඒ හේතු ටික සකස් වෙමින් හැම මොහොතෙම තියෙන්නේ. සමහර පින්තුන් අපි දන්නවා නැවත මනුෂ්‍ය ලෝකයට එන්න කැමති. සමහරව මනුෂ්‍ය ලෝකේ මේ කාලේ කරදරයි, යුදයේව කොවිඩ් එහෙම තියෙන නිසා දිව්‍ය ලෝක යන එක හොඳයි කියලා එහි යන බලාපොරොත්තු වෙන ඉන්නත් ඉන්නවා. ඒත් තමයි තමන් කැමති විදියට තමන් මේ කරන පින්කම් වලින් තමන්ට යම්කිසි ඉලක්කයක්, ඒක අනිත්‍යයට නොබියවට කමන්නේ, තමන්ට මෙන්න මෙතෙන්ට තමා ඊළඟට යන්නේ කියන ස්ථානය ගැන තමන්ට පැහැදිලි දැක්මක් තියෙනට ඕන මේ කරන පින්කම් වල අනිසංස විදියට. පින්නතුනි, මේකත් අපේ ජීවිත වලින් ගන්න ප්‍රයෝජනයක් අපි. දැන් නැවත තමා මනුස්ස ලෝකෙට එනවනම්, දිව්‍ය ලෝකෙට යනවනම්, ඒ කොහේ ගියත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට, ඒ ධර්මයේ පිළිපදින්න සුදුසු පරිසරයක් ලැබෙන තැනක ඒ උපත ලැබෙන්න ඕන කියන ප්‍රාර්ථනාව අපේ තියෙනට ඕන. කල්‍යාණ මිත්‍ර ලැබෙන්න, ඒ කල්‍යාණ මිත්‍රයන් විසින් සද්ධර්මය ශ්‍රවණය කරන්න, පුහුණු කරන්න අවස්ථාව ලැබෙන්න කියන මෙන්න මේ ප්‍රාර්ථනාවත් එක්ක තමයි මේ හැමදේම අපි කරගන්නට ඕන. ඉතින් පින්වත්නි, අපි මේ සඳහන් කළේ අපේ ජීවිතවලින් අපි ගන්න උසස්ම ප්‍රතිඵල ගැන. ඒ නිසා මේ මොහොතේ අපි මේ කියත් මේ ලබලා තියෙන සුගතිය පහසුකම් ටික පල්ලෙහාට නොයන විදියට මේ මට්ටමට හෝ මීට ඉහළ මට්ටමකට යන්නට නිතරම තමන්ගේ මානසික සූදානමක් ඒ සඳහා විශ්වසනීයත්වයක් අපේ මනසේ ගොඩනැගිලා තියෙනට ඕන. ඒක පින්නතුනි ලිහිසියෙන් සිදුවන දෙයක් නෙවෙයි. ඒ සඳහා ලොකු කැපවීමක් කරන්නට ඕන. අපිට හිතන අපි මේ සාමාන්‍ය කරන පින්කම් වලින් එහෙම කරගන්න පුළුවන් ඒ කියලා. ඒක වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඊටාම ලිහිසි දෙයක් නන් නෙවෙයි. ඒ සඳහා මනස දීර්ඝ කාලිනව කුසලයේ පැත්තට යොමු කරගෙන තියෙනට ඕන. අපි පින්කම් කරන විතරක් නෙවෙයි. ඒ කරන පින්කම් ගැන නිතර නිතරම හිතන්නට ඕන. දැන් ඔබේ ජීවිත කාලයේ මාමට තාත්තට සලකපු හැටි, ධර්ම දේශනාවට අහුම්කන් දීපු හැටි, දානමාන ආදී පින්දහම් කරපු හැටි, විහෙර විහාරස්ථාන වල සලකපු ආකාරය, මේ දේවල් නිතර නිතර තමන්ගේ හිතේ රැව පිළිරැව දෙන්නට ඕන. අන්න ඒකෙන් තමයි කියන්නේ තමා ඊළඟ සුගතියට කිසියම් විදියෙ සූදානමකින් ඉන්නවා කියලා. ඒ හැම දෙයකම අවසාන දේ තමයි බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය තමන්ට දවසකට වැඩි වාරයක් මතක් වෙන්නට ඕන. මේක තමයි අපේ ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ විතරකුත් නෙවෙයි පින්නතනි. බුදුහාඳුරන්ගේ ධහම කියන්නේ උදෙක් සුගතියට යන්න විතරක් තියෙන ධහමක් නෙවෙයි. නැවත හොඳ ආත්ම භාවයකට යන්න තියෙන විතරක් ධහමක් නෙවෙයි. අපි නැවත සුගතියකට ගියත් අපි මොකද බලාපොරොත්තු වෙන්නේ? අපි එතනක් බලාපොරොත්තු වෙන්නේ බණ ධහම් අහලා මේක පුහුණු කළා සසර දුක නිමාටපත් කරන්න. ඒ වගේම පින්නතනි අපි කල්පනා කරන්න ඕන අපි මේ අද දවසේ සුගතිය ලැබුවේ ඒ ප්‍රාර්ථනාවෙන්මයි. ඇතැම් වෙලෙ කලින් බුද්ධ ශාසනවල දාන ආදී පින්දහම් කළ සිල්ලන කළ අපි බලාපොරොත්තු වුණේ අනේ ධර්මය අහන්න හොඳ තැනක් ලැබෙන්න, හොඳ ස්වාමීන් වහන්සේලා ලැබෙන්න, හේතුඵල ධහම, පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍ය මේ බණ අහන්න ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කළේ. ප්‍රාර්ථනා කළ මෙතන ලැබුණාට පස්සේ මොකද කරන්නේ? ලැබුණාට පස්සේ අපි කියන ආයි සුගතියකට යන දන් ටිකක් දෙන්න ඕන, පින්දහම් ටිකක් කරන්න ඕන, දුප්පතට සලකන්න ඕන කියකිය අපි ආයි අර පැත්තට හැරෙනවා. එහෙම කරන්න කමක් නැහැ පින්නතුනි. හැබැයි අද මේ අවස්ථාව අපි ලැබුණේ සසරදී දානාදී පින්දහම් කළා අතනට සලකලා මෙන්න මේ අද තියෙන අවස්ථාව ලබන්නටයි අපි මේ සියලුම දේවල් ටික අතීතයේ කළා තියෙන්නේ. මෙන්න මේක අපි හොඳින්ම මතක තියාගන්න ඕන කාරණේ. අන්න ඒ සිතුවිල්ල තියෙනවා නම් අපි ගත කරන එක දවසේ හරි බුදුදහමෙන් සඳහන් කරපු ඉහළම ධර්මකාරණා ප්‍රැක්ටිස් කරන්න අපි අපේ කාලය කැප කරනවා. මෙන්න මෙතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ මොකද්ද කියන කාරණේ තේරුම් ගැනීම වැදගත්කම. ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ? අපේ ජීවිතය අපේ මනස කියලා කියන්නේ හැම වෙලාවෙම යම් කිසි දෙයක් මතක් වෙන්නේ රූපයකුත් එක්ක. දැන් ඔබට ඔබේ ගෙදර මතක් වුණත්, අම්මා තාත්තා මතක් වුණත්, රැකියාව කරපු ස්ථානේ මතක් වුණත්, පාසල මතක් වුණත්, විශ්වවිද්‍යාලේ මතක් වුණත්, බලන්න නිතරම මතක් වෙන්නේ මොකක් එක්කද? රූපයක් එක මතක් වෙන්නේ. ඒ රූපය මතක් වෙන වෙලාවේදී අපේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ රූපය තුළ අපේ හිත බැසගෙන තියෙනවා. ඒ රූපය දැන් තියෙන දෙයක් වගේ තමයි මතක් වෙන්නේ. කවුරු හරි අපට බැනපු කෙනෙක් මතක් කරගන්න බලන්න. ගෙදර තියෙන ලස්සන මල් ගහක් මතක් කරගන්න බලන්න. ගෙදර තියෙන කරපිංජ ගහ මතක් කරගන්න, මුරුංග ගහ. ඒ රූපය මේ මොහොතේ දැන් තියෙන දෙයක් වගේ තමයි මතක් වෙන්නේ. ඇත්තටම පේනතුන මොකද ස්වභාවය? ඇත්තට මොකද වෙන්නේ? අපට ඒ පේන්නේ දැන් පේන රූපයද? දැන් පේන රූපය නෙවෙයි පේනතුන මතක් වෙන්නේ. මේ මතක් වෙන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච රූපය දැන් මනසින් අරගෙන අරමුණක් විදිහට මේ මොහොතේ පේන්නේ. ඒක දිගටම අඛණ්ඩව තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හේතුඵල ධම මත මෙතෙන්දි හටගන්න දෙයක් ඒක. ඒ විතරක් නෙවෙයි, ඒ හට ගැනීම අපි දකිනව නම් ඒ දකින සිතත් දිගට අඛණ්ඩව තියෙන එකක් නෙවෙයි. ඒකත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන සිතක් තමයි මේ තියෙන්නේ. පින්නතුනි මෙන්න මේක දැක දැක ඉන්න එක තමයි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකෙකුට තියෙන ඉහළම කුසලය දුකෙන් නිදහස් වෙන මෙතන කරන්නේ. හැම මොහොතකම සිතට සිතුවිල්ලක් එනකොටම මේ බණ කියන හාමුදුර දිහා බලනකොටත් ඔබ දක්ෂ වෙන්න මේ ඇසෙන් පෙනුනට මේක තේරුම් ගන්නේ මනසින් කියලා. මේ කියන වචන ටික ඔබේ කනට මේ මොහොතේ ඇහුනට ඔබ ඒක තේරුම් ගන්නකොට මේ ඇහිච්ච වචනේ අතීතයට ගිහිල්ලා සිහි කරන්නේ මනසින්. ඒ සිහි කරන මනසත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන එකක් කියලා දකින්න. දකින දකින පිනොතනි අපට ලෝකේ කිසිම කෙනෙක් ගැන දෙයක් ගැන දැඩි ආසාවක්වත් අමනාපයක් ඇති වෙන දෙයක් නැහැ. ඇයි අපි යමකට ආසා කරා නම් ආසා කරලා තියෙන්නේ අපේම හිතට. අපි යම්කිසි කෙනෙක් එක්ක අමනාපෙල තියෙනම් අමනාපෙල තියෙන්නේ තමන්ගෙම හිතට. අපි යම්කිසි කෙනෙකුට අසාධාරණයක් කරා නම් අවහිරයක් කරා නම් ඒක කළත් තියෙන්නේ අපේ හිතටමයි. අපි කිසියම් කෙනෙකුට පහසුවක් සැලසුවා නම් ඒක කළත් තියෙන්නේ තමන්ගෙම හිතටයි. පින්නතුනි මෙන්න මේක දකිමින් ඉදීම තමයි බුදුරජාණන් වහන්සේගේ සේවනයේ බුදුහාඳුර දේශනා කළේ සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරතය. පියාගේ ගෝචර විසේ හැසිරෙන්න පියාගේ ඉඩමෙහි පියාගේ කුඹුරෙහි පියාගේ නිවසේ පියාත් එක්ක තාත්තත් එක්ක ඉන්න කියලා. කාටද මේ තාත්ත කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේත් එක්ක වාසය කිරීම තමයි මේ අනිත්‍යතාවය බලමින් වාසය කිරීම. බුදුහාමුදුරුවෝත් එක්ක ඉන්නකොට ඒ විතරක් නෙවෙයි අපේ සරියුත් මුලන් හාමුදුරුවෝත් එතකොට මොන ගහනවා? කේමා උප්පලවන්නමත් මොන ගහනවා? නන්ද මාතාව කුජුත්තරා වැනියත් මොන ගහනවා? චිත්ත ගෘහපති යහත්තාන වගේත් මොන ගහනවා? අනාථ බින්දක සිරිතමා විසාකා වගේත් මේ ආධ්‍යාත්මික මාවතේදී අපේට මොන ගහනවා? එයයි අපේ මිතුරන් බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මෙතෙන්ට කාලය වැඩි කරන්න තමයි මෙන්න මේ සඳහා ජීවිතේ කැප කරන්න තමයි අපට මේ ජීවිතයේ සියලුම සම්පත් ටික ලැබිලා තියෙන්නේ. හොඳ අම්මා තාත්තා ලැබිලා තියෙන්නේ. හොඳ අධ්‍යාපනයක් ලැබුණේ. මේ වගේ පන්සලක ඇසුරු කරන්න ලැබුණේ. මේ වගේ රටක මේ පහසුකම් ටික ලැබිලා. ඒ විතරක් නෙවෙයි ඔබට විස්රාම යන ලැබුණේ. මේ වැඩ ටික කරන්නම තමයි වෙන දෙයකට නෙවෙයි. ඒ නිසා පින්නතුනි අද වර්තමානයේ අය හැකිතාක් ඉක්මනින් විස්රාම ගන්නවා. ධර්මයේ දන්නයි. තමා දනේ උපයලා ඒව නියම තැන්වල ආයෝජනය කළා ඉක්මනටම මෙන්න මේ පහසුකම් ටික ලබන්න. ජීවිතේ තියෙනුම් ගත්ත අය උපරිම ලෙස මේ සඳහා කාලය වැය කරනවා. මේ සඳහා තමන් යොදන කාල අවකාශය ඩියුරේෂන් එක එන්නේම වැඩි කළා සම්පූර්ණයෙන්ම තම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවා. තමා ගත කරන විතරක් නෙවෙයි මේ ආධ්‍යාත්මික සුවය තමන්ට දැනෙනකොට මොකද කරන්නේ? අපේ ළඟම ඉන්න ඥාතීන්ටත් පුළුවන් තරම් මේක දෙන්න උත්සාහ කරනවා. නිකන් බැරි නම් කීයක් හරි දීලා හරි දෙනවා ධර්මය. ඒ තරම් අනිත්‍යයෙන් ලොකු කරුණාවක් ඇති වෙනවා. මේක තමයි පින්නතුන අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඉතින් ඒ සාර්ථකත්වය ළඟන තමයි අපි මේ සියලුම පින්කම් කරලා විතරක් නෙවෙයි ලෙඩ දුක් වලින් බේරෙල මෙයාවේ ඔක්කොමටම ආවේ මෙන්න මේ ධර්ම පුහුණු කරන්නට පහසුකම් ලබා ගන්න. ඉතින් අද අප විශේෂයෙන් ආශිර්වාද කරනවා මාණිකනෝනා මහත්මියට, අජිත් මහත්මයාට, මේ පින්තුන හැම දිනාටම. ඉතින් ඔබ කරන කැපවීම නිසා තමයි මේ විහාරස්ථාන ලස්සන තියාගන්නටත් මේ ස්වාමීන් වහන්සේලා අධ්‍යාපන කටයුතු ආදිය සිදු කරලා බණ දහම් ඉගෙන කියාගෙන මේ ලෝකෙට සේවය කරන්නේ, මේ පන්සල් ලස්සන තියාගන්නේ ඒ ඔබ කරන මහන්සිය නිසා. ඒ නිසා අපි වෙනුවෙන් ඔබ බොහෝ දයක් කරන බව අපි නිතරම දන්නවා. බිල් ටික ගෙවන එකේ ඉඳන්, වත්ත පිටිය බලන එකේ ඉඳන්, ගාමිණි මහත්තයා ඇවිල්ලා වතුර බටයක් කැඩුනත් ඒව හදලා බලලා ඔක්කොම කරනවා අපි වෙනුවෙන්. ඉතින් අපි නිතරම පින් දෙනවා. ඉතින් ඒ ඔබ කරන කැපවීම නිසා තමයි අපි පහසුවෙන් මේ ධර්ම දේශනා ආදී කටයුතු මේ ආගමික කටයුතු සිදු කරන්නේ. ඔබට ආශිර්වාදයේ ආනිසංසය නිරතුරුව ලැබෙනවා. ඉතින් මේ රැස් කරගත් උතුම් පුණ ධර්මයන් හේතුවෙන් අප නමින් මිය ගිය අපේ ආදරණීය අමල තාත්තලා ඇතුළු ඥාතීන් පින් බලාපොරොත්තු වීම කිසියම් පිරිසක් වෙත්නම් ඒ සියලුම දෙනාත් මේ පිණින් සුවපත් වෙත්වා. ඒ වගේම මේ පිණින් සුවපත් වී හැකි යම් තාක් සත්‍යයන් වෙත්නම් ඒ හැම දෙනාගේමත් ජීවිත සුවපත් කරගන්නට මේ කුසලයත් අනුමෝදන් වේවා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් සමය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව අජිත් මහත්මා, මල්කේ නෝනා, ඒ වගේම තිලකරත්න මෑණියන්, ඒවාගේම චන්දරක්කා ගාමිණී මහත්මා මානෙල් නෝනා ඒ ස්වාමීන් නෝනැතුළු පින්තුන් හැම දෙනාම දෙවියන් විසින් ආරක්ෂා කර දෙනු ලබත්වා දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු එත්තාවතාච අම්හේ සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතාච අම්හේ සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතාච අම්හේ සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තේ සෙන්දියා හොඳයි රසකරගත් මේ සියලුම පින් කමලානි සංසෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන මලකේ මොනසිංහ නෝනා මහත්මියට නිදුක්ව නිරෝගීව මෙවැනි දාන ආදී පින් දහම් සිදු කරගන්නටත් එවාගෙම මේ සම්බුද්ධ ශාසන වෙනුවෙන් තවත් සුවිශාල සේවයක් කරන්නට ඔබතුමියට මේ උපන් දිනයේ දවසේහි සිල් ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබ අප හැම දෙනාටමත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහාපචං චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේව අතෝ නිම්මාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ